بسم الله الرحمن الرحيم අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි. يسألونك عن الأنفال قل الأنفال لله والرسول فاتقوا الله وأصلحوا ذات بينكم وأطيعوا الله ورسوله إن كنتم مؤمنين إنما المؤمنون الذين إذا ذكر الله وجلت قلوبهم وإذا تليت عليهم آياته زادتهم إيمانا وعلى ربهم يتوكلون الذين يقيمون الصلاة ومما رزقناهم ينفقون أولئك هم المؤمنون حقا لهم درجات عند ربهم ومغفرة ورزق كريم نبي محمد ඔහු අල් අන්ෆාල් එනම් යුද්ධයේදී අත්පත් වූ දෑ සම්බන්ධයෙන් නුඹෙන් විමසති. අන්ෆාල් අයත් වන්නේ අල්ලාහටත් ඔහුගේ රසූල්වරයාටත් යැයි නුඹ පවසව්. ඒ නිසා අල්ලාහට බිය බැතිමත් වව්. නුඹලා අතර කටයුතු නිවැරදි කරගනිව්. නුඹලා සැබෑ විශ්වාසවන්තයින් නම් අල්ලාහටත් ඔහුගේ රසූල්වරයාටත් කීකරුවව්. සැබෑ විශ්වාසවන්තයින් කවරෙකු නම් අල්ලාහ් ගැන සඳහන් කරන හැම විටකම ඔවුන්ගේ සිත් බියෙන් වෙව්ලයි. ඔහුගේ වදන් ඔවුන්ට පාරායනය කරනු ලබන විට එය ඔවුන්ගේ විශ්වාසය වැඩි කරවයි. තවද ඔවුහු සියලු කටයුතු තම පරමාධිපති කෙරෙහි භාර කරති. ඔවුහු සලාතේ තහවුරු කරති. අප ඔවුන්ට පිරිනමා ඇති දෙයින් වියහියදම් කරති. සැබෑ විශ්වාසවන්තයින් නියත වශයෙන්ම ඔවුහුමය. ඔවුනට තම පරමාධිපති වෙත උසස් තරාතිරම්ද සමාවද උදාර අවශ්‍යතා සැපයීම දැත. කමා අඛ්රජක රබ්බුක මින් බයිතික බිල් හක් වඉන්න ෆරීකම් මිනල් මුඅ්මිනීන ලකාරිහූන් يجادلونك في الحق بعدما تبين كأنما يساقون إلى الموت وهم ينظرون وإذ يعدكم الله إحدى الطائفتين أنها لكم وتودون أن غير ذات الشوكة تكون لكم ويريد الله أن يحق الحق بكلماته ويقطع دابر الكافرين ليحق الحق ويبطل الباطل ولو كره المجرمون මෙම යුද පිටියේදී අත්පත් වූ දෑ සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්වය නුඹේ පරමාධිපති නුඹ සත්‍ය සමග නුඹේ නිවහනින් ඉවතට ගෙන අවස්ථාවේ පැන නැගුණ තත්වයට සමානයි. සැබවින්ම විශ්වාසවන්තයින්ගේ කණ්ඩායමක් එය අප්‍රිය කරන්නේය. සත්‍යය පැහැදිලි වූ පසුවත් ඔවුන් බලා සිටියදීම ඔවුන් මරණයට ඇදගෙන යන්නාක් මෙන් බියෙන් ඔවුහු සත්‍ය පිළිබඳව නුඹ සමග තර්ක කරන්නෝය. සේනාවන් දෙකකින් එක් සේනාවක් නුඹලාට ඇතැයි අල්ලාහ් නුඹලාට පොරොන්දු වූ අවස්ථාව සිහිපත් කරව. දුර්වල නිරායුධ සේනාව නුඹලාට අත්විය යුතුයැයි නුඹලා පැතුවහ. නමුත් අල්ලාහ් ඔහුගේ වදනින් සත්‍ය ජයගන්වන්නටත් කාෆිරවරුන්ගේ මුල් සිඳලීමටත් ප්‍රිය කරන්නේය. වැරදි කරන්නවුන් ප්‍රිය නොකළ නමුත් සත්‍ය සත්‍ය කරවීමටත් අසත්‍ය අසත්‍ය කරවීමටත් අල්ලාහ් ප්‍රිය කරන්නේය. إذ تستغيثون ربكم فاستجاب لكم أني ممدكم بألف من الملائكة مردفين وما جعله الله إلا بشرى ولتطمئن به قلوبكم وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ තවද නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් උදව්පතා ප්‍රාර්ථනා කළ කලෙහි පසුපස ලුහු බැඳ වූ මලක් වරුන් එනම් සුර දූතයින් දහසකින් මම නුඹලාට උදව් කරන්නෙමි. අල්ලාහ් නුඹලාට පිළිතුරු දුන් බව සිහිපත් කරව. නුඹලාට සුභාරංචියක් වශයෙන්ොත් නුඹලාගේ සිත් සතන් එමගින් සැනසුම ලබන්නටත් හැර අල්ලාහ් එය නොකලේය. අල්ලාහ් වෙතින් මිසක් උපකාර නොමෙත. සැබවින්ම අල්ලාහ් සර්ව බලධාරිය සර්වඥානීය. ඉස් යුගෂීකුමුන් නුආස අමනතම් මින්හු වයුනස්සිදු අලයිකුම් من السماء ماء ليطهركم به ويذهب عنكم رجز الشيطان وليربط على قلوبكم ويثبت به الأقدام إذ يوحي ربك إلى الملائكة أني معكم فثبتوا الذين آمنوا سألقي في قلوب الذين كفروا الرعب فاضربوا فوق الأعناق واضربوا منهم كل بنان ذلك بأنهم شاقوا الله ورسوله وَمَنْ يُشَاقِقِ اللَّهَ وَرَسُولَهُ فَإِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ ذَلِكُمْ فَذُوقُوهُ وَأَنَّ لِلْكَافِرِينَ عَذَابَ النَّارِ ඔහු ගෙන් අබේදානයේ වශයෙන් ඔහු නුඹලාට සියුම් ශාන්ත නින්ද වැහෙන්නට සැලැස්වීමත් නුඹලා පිරිසිදු කරනු පිණිසද ෂයිතන්ගේ කෙලසීම නුඹලාගෙන් ඉවත් කරගනු පිණිසද නුඹලාගේ සිත් ශක්තිමත් කරනු පිණිසද නුඹලාගේ පා ස්ථීර කරනු පිණිසද නුඹලා වෙත අහසින් වැසි වැස්සවීමත් සිහිපත් කරව. නුඹේ පරමාධිපති මලක් වරුන් එනම් සුර දූතයින්ට සැබවින්ම මම නුඹලා සමග සිටිමි. එනිසා විශ්වාසය ඇති අය ස්ථාවරව තබා ගනු. ප්‍රතික්ෂේප කරන්නාන්ගේ හදවත්හි මම බිය ඇති කරන්නෙමි. එම නිසා ඔවුන්ගේ ගෙල ඉහලින් ගසා දමව. ඔවුන්ගේ සෑම ඇඟිල්ලකම සන්ධි කපා තුඩුතලා දමන්නැයි දැන් ඌ බව සිහිපත් කරව. මෙය මන්දයත් ඔවුහු අල්ලාට සහ ඔහුගේ රසූල්වරයාට විරුද්ධ වූ හේයිනි. අල්ලාට සහ ඔහුගේ රසූල්වරයාට විරුද්ධ වන්නේ කවරෙකුද? සැබවින්ම අල්ලා ඔවුන්ට දඩුවම් කිරීමෙහි ඉතා දැඩිය. මෙය නුඹලාට දෙනු ලබන දඩුවමයි. එම නිසා එහි රසවිඳිව්. සැබවින්ම ප්‍රතික්ෂේප කරන්නන්ට නිරයේ වේදනාව පවතිනු ඇතැයි දැනගනිව්. යා අയ്യුහල් ලදීන ආමනු ඉසා ලකීතුමුල් ලදීන කෆරු සහ්ෆා ෆලා තුවල්ලූහුමුල් අද්බාර් وَمَنْ يُوَلِّهِمْ يَوْمَئِذٍ دُبُرَهُ إِلَّا مُتَحَرِّفًا لِقِتَالٍ أَوْ مُتَحَيِّزًا إِلَى فِئَةٍ فَقَدْ بَاءَ بِغَضَبٍ مِنَ اللَّهِ وَمَأْوَاهُ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ فلم تقتلوهم ولكن الله قتلهم وما رميت إذ رميت ولكن الله رمى وليبلي المؤمنين منه بلاء حسنا إن الله سميع عليم ذلكم وأن الله موهن كيد الكافرين විශ්වාසවන්තයින් නුඹලා සේනාවක් වශයෙන් සටනකදී ප්‍රතික්ෂේප කරන්නන්හට මුහුණ දුනහොත් එවිට ඔවුන්ට නුඹලා පිටු නොපාව එවැනි අවස්ථාවකදී කෙනෙකු යුද උපායක් වශයෙන් හෝ විශ්වාසවන්තයින්ගේ වෙනත් කණ්ඩායමකට එකතු වීමට හෝ මිස ඔවුන්ට පිටුපෑවේ නම් සැබවින්ම ඔහු අල්ලාහගේ උදහසට ලක්වන්නේය. තවද ඔහුගේ නිවහන නිර්යමයි. එම නවාතන අතිශයින්ම ඛේදජනකය. නුඹලා ඔවුන් ඝාතනය නොකළෙහිය. නමුත් අල්ලාහ ඔවුන් ඝාතනය කළේය. එසේම නුඹ ඔවුන්ට වැලි විසි කළ කලෙහි නුඹ විසි නොකළෙහිය. නමුත් අල්ලාහය විසි කළේ. ඒ සඳහා මුඅ්මින් වරුන්ගේ අත් යොදාගනු ලැබුවේ අල්ලාහ මුඅ්මින් වරුන් හට යහපත ගෙන දෙන පරීක්ෂණයන් සමත් කරවීම පිණිසය. සැබවින්ම අල්ලාහ සර්ව ශ්‍රාවකය සර්වඥානීය. නුඹලා සමග අල්ලාහගේ ගනුදෙනුව මෙයයි. ප්‍රතික්ෂේප කරන්නන්ගේ දුෂ්ට සැලසුම් වලට අල්ලාහ බාධා කරයි. تستفتحوا فقد جاءكم الفتح وإن تنتهوا فهو خير لكم وإن تعودوا نعود ولن تغني عنكم فئتكم شيئا ولو كثرت وأن الله مع المؤمنين නුඹලා තීන්දුවක් ගැන සිටුවේ නම් සැබවින්ම එම තීන්දුව නුඹලා හමුවට පැමිණ තිබේ. දැන් නුඹලා වැරදි ක්‍රියාමාර්ගයන්ගෙන් වැළකී සිටියහොත් ඒ නුඹලාට වඩාත් හොඳය. නුඹලා නැවතත් එම වර්ධම කරයි නම් අපිද නැවතත් එම දඩුවම ලබා දෙන්නෙමු. නුඹලාගේ සේනාව කෙතරම් විශාල වූවත් ඒ කිසි දෙයකින් නුඹලාට ප්‍රයෝජනය නොවන්නේය. සැබවින්ම අල්ලාහ විශ්වාසවන්තයින් සමගයයි නබි මුහම්මද් ප්‍රතික්ෂේප කරන්නන්ට පවසව. යා අයියුහල් ලදීන ආමනු අතීඋල්ලාහ වරසූලහු වලා තවල්ලව් අන්හු වඅන්තුම් තස්මඋන් වලා තකූනු කල්ලදීන ඛාලු සමිඅනා වහුම් ලා යස්මඋන් إن شر الدواب عند الله الصم البكم الذين لا يعقلون ولو علم الله فيهم خيرا لأسمعهم لتولوا وهم معرضون يا ايها الذين امنوا استجيبوا لله وللرسول اذا دعاكم لما يحييكم واعلموا ان الله يحول بين المرء وقلبه وَأَنَّهُ إِلَيْهِ تُحْشَرُونَ وَاتَّقُوا فِتْنَةً لَا تُصِيبَنَّ الَّذِينَ ظَلَمُوا مِنْكُمْ خَاصَّةً وَاعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ විශ්වාසවන්තයිනි අල්ලාටත් ඔහුගේ රසූල්වරයාටත් කීකරුවව් නොබලා පණිවිඩය ශ්‍රවණය කරමින්ම ඊට පිටු නොපාව් ඔවුන් සවන් නොදී සිටියදීම අපි සවන් දුන්නෙමුයි යනුවෙන් පැවසූ අයමෙන් නොවව් මන්දයත් සැබවින්ම අල්ලා හමුවේ නින්දිතම තිරිසනුන් වනුයේ අවබෝධ කර නොගන්නා බිහිරන් සහ ගොළුවන් වැනි මිනිසුන්ය. ඔවුන් තුල කිසියම් යහපතක් තිබේයි අල්ලාහ් දැන සිටියානම් සැබවින්ම ඔවුන්ට ඇසීමේ ශක්තිය දෙන්නට ඉඩ තිබුණි. ඔවුන් දැනට සිටින තත්ත්වය අනුව ඔහු ඔවුන්ට ඇසීමට සැලැස්සුවානම් ඔවුහු පිළිකුලෙන් යුතුව පිටුපාන්නෝය. විශ්වාසවන්තේනි, නුඹලාට යහපත් ජීවිතයක් ලබා දීමේ මඟ වෙතට රසූල්වරයා නුඹලාට ඇරයුම් කරන විට අල්ලාහ්ට ඔහුගේ රසූල්වරයාටත් ප්‍රතිචාර දක්වව. එසේම නියත වශයෙන්ම අල්ලාහ් මිනිසා සහ ඔහුගේ හදවත අතර සිටින බවත්, තවද නුඹලා එක් රැස් කෙරෙන්නේ ඔහු වෙත බවත් දැනගනිව්. නුඹලා අතුරින් පව් කළ අයට පමණක් බල නොපාන ෆිත්නාවෙන්, එනම් විපාක වලින් ආරක්ෂාවව්. තවද දඩුවම් පමුණු වීමේදී අල්ලාහ් දැඩි බව දැනගනිව්. وَاذْكُرُوا إِذْ أَنْتُمْ قَلِيلٌ مُسْتَضْعَفُونَ فِي الْأَرْضِ تَخَافُونَ أَنْ يَتَخَطَّفَكُمُ النَّاسُ فَآوَاكُمْ وَأَيَّدَكُمْ بِنَصْرِهِ فَآوَاكُمْ وَأَيَّدَكُمْ بِنَصْرِهِ وَرَزَقَكُمْ مِنَ الطَّيِّبَاتِ لَعَلَّكُمْ تَشْكُرُونَ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَخُونُوا اللَّهَ وَالرَّسُولَ وَتَخُونُوا أَمَانَاتِكُمْ وَأَنْتُمْ تَعْلَمُونَ وَاعْلَمُوا أَنَّمَا أَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ فِتْنَةٌ وَأَنَّ اللَّهَ عِندَهُ أَجْرٌ عَظِيمٌ නුඹලා මහ පොළොවේහි දුර්වලවද සුළු සංඛ්‍යාවක් ලෙසද ජනයා නුඹලා හැරදමා යනු ඇතැයි බියෙන්ද සිටි කලෙහි ඔහු නුඹලාට රැකවරණය සැලසුවේය. තවද ඔහුගේ උදව්වෙන් නුඹලා ශක්තිමත් කළේය. නුඹලා ගුණ ගරුක වනු පිණිස නුඹලාට හොඳ දෙයින් භෝග දුන්නේය. මේ බවද නුඹලා සිහි කරගනිව්. විශ්වාසවන්තේනි, අල්ලාහ්ව සහ ඔහුගේ රසූල්වරයාව පාවා නොදෙව්. තවද නුඹලාගේ අමානත් එනම් විශ්වාසය මත බාරව තැබූ දේද දැන දැනම පාවා නොදෙව්. එසේම නුඹලාගේ ලෞකික වස්තුන් සහ නුඹලාගේ දරුවන් ඇත්තෙන්ම නුඹලාට පරීක්ෂණයක් වේ. නුඹලාට පිරිනැමීමට සැබවින්ම අල්ලාහ් සතුව බොහෝ දේ ඇතැයි දැනගනිව්. يا ايها الذين امنوا ان تتقوا الله يجعل لكم فرقانا ويكفر عنكم سيئاتكم ويغفر لكم والله ذو الفضل العظيم وَإِذْ يَمْكُرُ بِكَ الَّذِينَ كَفَرُوا لِيُثْبِتُوكَ أَوْ يَقْتُلُوكَ أَوْ يُخْرِجُوكَ وَيَمْكُرُونَ وَيَمْكُرُ اللَّهُ وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا قَالُوا قَدْ سَمِعْنَا لَوْ نَشَاءُ لَقُلْنَا مِثْلَ هَذَا إِنْ هَذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ විශ්වාසවන්තේනි, නුඹලා අල්ලාහ්ට බිය බැතියෙන් පසු වූවානම් ඔහු නුඹලාට මිනුම් දණ්ඩක් පිරිනමන්නේය. තවද නුඹලාගේ පව් නුඹලාගෙන් පහ කරන්නේය. තවද නුඹලාගේ අඩු පාඩු වලට සමාව දෙන්නේය. අල්ලාහ් මහත් වරප්‍රසාද හිමිය. ප්‍රතික්ෂේප කළ අය නුඹ සිර කර ගැනීමට හෝ නුඹ මරා දැමීමට හෝ නුඹ රටින් පිටුවහල් කිරීමට හෝ නුඹට එරෙහිව කුමන්ත්‍රණය කළ අවධිය ගැන නබි මුහම්මද් සිහි කරව. ඔව්හු කුමන්ත්‍රණය කරති. තවද අල්ලාහ්ද තමාගේ උපාය මාර්ග සකස් කරමින් කුමන්ත්‍රණය කරයි. තවද අල්ලාහ් සෙසු සියලු කුමන්ත්‍රණකාරීන්ට වඩා හිතා ශ්‍රේෂ්ඨ කුමන්ත්‍රණකරුවා වෙයි. අපගේ වදන් ඔවුනට පාරායනා කළ විට අපි ශ්‍රවණය කළෙමු. අපි සිතුවානම් අපට මෙවැන්නක් කියන්නට පුළුවන්. මෙය පැරණන්ගේ කතාන්තරයේ මිස වෙනකක් නොවේ යයි ඔවුහු කියති. وَإِذْ قَالُوا اللَّهُمَّ إِنْ كَانَ هَذَا هُوَ الْحَقَّ مِنْ عِنْدِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةً مِنَ السَّمَاءِ أَوْ ائْتِنَا بِعَذَابٍ أَلِيمٍ وَمَا كَانَ اللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنْتَ فِيهِمْ وَمَا كَانَ اللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ وَمَا لَهُمْ أَلَّا يُعَذِّبَهُمُ اللَّهُ وَهُمْ يَصُدُّونَ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَمَا كَانُوا أَوْلِيَاءَهُ إِنْ أَوْلِيَاؤُهُ إِلَّا الْمُتَّقُونَ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ أوه الله مي ඔබගේ සම්නිදානේ වූ සත්‍ය නම් අප මත අහසින් ගල් වැසි පතිත කරනු මැනවේ. නැතිනම් අපට වෙනත් වේදනීය දඩුවමක් පමුණුවනු මැනවි. ඔවුන් කී බව සිහියට නගව. නුඹ ඔවුන් අතර සිටින විට අල්ලාහ් ඔවුන්ට දඩුවම් නොකරන්නේය. තවද ඔවුන් ෂමාව ඈද සිටියේදී අල්ලාහ් ඔවුන්ට දඩුවම් නොකරන්නේය. මෙම தත්වය මත අල්ලාහ් ඔවුන්ට දඩුවම් නොදී සිටීමට කුමන හේතු තිබේද? සැබවින්ම එහි නියම බාරකරුවන් අල්ලාහට බිය බැතියන් මිස අන් කවරෙකු නොවේ. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මෙය නොදනිති. وما كان صلاتهم عند البيت إلا مكاء وتصدية فذوقوا العذاب بما كنتم تكفرون إن الذين كفروا ينفقون أموالهم ليصدوا عن سبيل الله فسينفقونها ثم تكون عليهم حسرة ثم يغلبون والذين كفروا إلى جهنم يحشرون ليميز الله الخبيث من الطيب ويجعل الخبيث بعضه على بعض فيركمه جميعا فيجعله في جهنم أولئك هم الخاسرون අල්ලාහ් ද නමදින දේවස්ථානයේ වන මෙම ගෘහයේ ඔවුන්ගේ නැමදුම් සියුරු හඬලෑමයි අත්පොලසන් දීමයි වෙනකක් නැත. එබැවින් නුඹලා ප්‍රතික්ෂේප කළ හේයින් දැන් දඩුවම නුඹලා අනුභව කරව. නියත වශයෙන්ම සත්‍යය ප්‍රතික්ෂේප කළ අය අල්ලාහ්ගේ මාර්ගයෙන් මිනිසුන් වැළැක්වීමට ඔවුන්ගේ ධනය වියදම් කරති. ඉදිරියේදී ඔවුහු එය වැඩි වැඩියෙන් වියදම් කරති. පසුව එය ඔවුනට ශෝකයක් වනු ඇත. තවද ඔවුහු පරාජය කරනු ලබන්නෝය. මෙවැනි ප්‍රතික්ෂේපකරුවෝ නිරය වෙත එක් රැස් කරනු ලබති. මන්දයක් අල්ලාහ් පවිත්‍ර අයගෙන් අපවිත්‍ර අය වෙන් කරනු පිණිසත් අපවිත්‍ර අයගෙන් ඇතමෙකු මත ඇතමෙකු තබා ඔවුන් සියල්ල ගොඩගසා එය නිරයේ දමනු පිණිසත්ය. සැබවින්ම පරාජිත වූවෝ ඔවුහුමය. قُل لِّلَّذِينَ كَفَرُوا إِن يَنْتَهُوا يُغْفَرْ لَهُم مَّا قَدْ سَلَفَ فقد مضت سنة الأولين وقاتلوهم حتى لا تكون فتنة ويكون الدين كله لله فإن انتهوا فإن الله بما يعملون بصير وإن تولوا فاعلموا أن الله مولاكم نعم المولى ونعم النصير ඔවුන් පව් කරන මාර්ගවලින් වැළකී සිටියානම් ඔවුන්ගේ යටගියාවට ඔවුන්ට සමා කරනු ලැබේ. ඔවුන් නැවත පව් කරන මාර්ග වෙතට පැමිණියානම් සැබවින්ම පැරැන්නන්ට අල්ලාහගේ තීරණය සිදුවිය. මේ බව සියලු දෙනා දනිතියයි නබි මුහම්මද් ප්‍රතික්ෂේප කරන්නන්ට පවසව. විශ්වාසවන්තේනි, ෆිත්නා එනම් විපාකයන් සහ මුලින්ම අහෝසි වී දීන් එනම් ජීවන රටා සියල්ල අල්ලාහටම වනතුරු ඔවුන් එනම් කාෆිරවරුන් සමග සටන් වදිමු. ඔවුන් විපාකයන් කිරීමෙන් වැළකී සිටියේ නම් සැබවින්ම ඔවුන් කරන දේ අල්ලාහ සුපරීක්ෂාකාරීව බලාගෙන සිටී. ඔවුන් එයට ප්‍රතිචාර නොදක්වනවා නම් සැබවින්ම අල්ලාහ නුඹලාගේ ආරක්ෂකයා බව දැනගනිව්. ඔහු ඉතා හොඳ ආරක්ෂකයාය. තවද ඉතා හොඳ උපකාරකයාය. وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ إِن كُنتُمْ آمَنتُم بِاللَّهِ وَمَا أَنزَلْنَا عَلَى عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ نُبَلَا أَلَّا كَرِهِدَ سَتْيَا سَتْيَا تَرَ تِيرَنَيَ كَرْنَ دِنِي سَيْنَا دِكَ هَمُو دِنِي අපගේ ගැත්තාට අප පහල කළ දෑ කෙරෙහිද විශ්වාස කරන්නේ නම් යුද්ධයේදී නුඹලා සතුරන්ගෙන් දිනාගත් සියලු දෑවලින් පහෙන් කොටසක් අල්ලාහටද රසූල්වරයාටද නෑදෑයින්ටද අනාථයින්ටද දුගීන්ටද මගීන්ටද අයත් වෙන බව දැනගනිව්. අල්ලාහ සියලු දේ කෙරෙහි බල සම්පන්නය. إذ أنتم بالعدوة الدنيا وهم بالعدوة القصوى والركب أسفل منكم ولو تواعدتم لاختلفتم في الميعاد ولكن ليقضي الله أمرا كان مفعولا ليهلك من هلك عن بينة ويحيى من حي عن بينة وإن الله لسميع عليم إذ يريكهم الله في منامك قليلا ولو أراكهم كثيرا لفشلتم ولتنازعتم في الأمر ولكن الله سلم إنه عليم بذات الصدور وَإِذْ يُرِيكُمُوهُمْ إِذِ الْتَقَيْتُمْ فِي أَعْيُنِكُمْ قَلِيلًا وَيُقَلِّلُكُمْ فِي أَعْيُنِهِمْ ويقللكم في أعينهم ليقضي الله أمرا كان مفعولا وإلى الله ترجع الأمور نبلا بدر نمني كتو پتتهيد ඔවුන් වඩා දුර පැත්තේහිද කඳවුරු බැඳගෙන සිටි අතර තවලමද නුඹලා පහලින් වෙරළ දිගේ සිටි අවස්ථාව සිහිපත් කරව. ඔවුන් සමග සටන් කිරීමේදී පූර්ව සාකච්ඡාවකින් නුඹලා තීරණයක් ගෙන තිබුණා නම් තීරණය පසුබසින්නට ඉඩ තිබුණි. නමුත් සටනක් පැවතුණි. අල්ලාහට තමා නියම කර තිබූ දෙය ඉටු කරගත හැකි පරිදි විනාශ වීමට අදාළ කෙනෙකු පැහැදිලි සංඥාවකින් යුතුව විනාශ විය යුතුය. තවද ජීවත් විය යුතු කෙනෙකු පැහැදිලි සංඥාවකින් යුතුව ජීවත් විය යුතුය. සැබවින්ම අල්ලා සර්ව ශ්‍රාවකය සර්වඥානීය. නබි මුහම්මද් අල්ලා නුඹගේ සිහිනයෙහිදී ඔවුන්ගේ සංඛ්‍යාව නුඹට සුළු කොට පෙන් වූවග සිහිපත් කරව. ඔහු ඔවුන්ගේ සංඛ්‍යාව නුඹට විශාල කොට පෙන්වා තිබුණා නම් නුඹලා ඒකාන්තයෙන්ම අධෛර්යයට පත්වනු ඇත. තවද සටන ගැන නුඹලා මතභේද ඇති කරගන්නට ඉඩ තිබුණි. නමුත් අල්ලා නුඹලා එයින් ගලවා ගත්තේය. සැබවින්ම අල්ලා සිත්වල සැඟවී තිබෙන දේ පවා හොඳින් දනී. සිදුවීමට තිබූ දේ හෙළි කරවීම සඳහා අල්ලා සටනෙහි නුඹලා ඔවුන් හමු වූ අවස්ථාවේදී නුඹලාගේ ඇස් හමුවේ ඔවුන්ගේ සංඛ්‍යාව සුළු කරමින්ද ඔවුන්ගේ ඇස් හමුවේ නුඹලාගේ සංඛ්‍යාව සුළු කරමින්ද පෙනෙන්නට සැලස් වූ බවද සිහි කරව. අවසාන වශයෙන් සියලු දේ නැවත පැමිණෙන්නේ අල්ලාහ් වෙතමය. යා අයියුහල් ලදීන ආමනූ ඉසා ලකීතුම් ෆිඅතන් ෆස්බුතූ වස්කුරුල්ලාහ කසීරා واذكروا الله كثيرا لعلكم تفلحون وأطيعوا الله ورسوله ولا تنازعوا فتفشلوا وتذهب ريحكم واصبروا إن الله مع الصابرين විශ්වාසවන්තයනි සටනකදී සතුරු කණ්ඩායමකට නොබලා මුහුණ දෙතොත් එවිට නොසැලී සිටියු. තවද අල්ලාහ ගැන බෙහෙවින් සිහිපත් කරව. නුඹලා ජයග්‍රාහකයන් විය හැක. අල්ලාහට සහ ඔහුගේ රසූල්වරයාට කීකරුවව්. එකිනෙකා අතර ආරවුල් ඇතිකර නොගනියු. එසේ වූවානම් නුඹලාගේ ධෛර්යය හීනවි නුඹලා සතුරන් හමුවේ දුබල වන්නෝය. නොසැලෙන ගතිය ඉවසීම තහවුරු කරගනියු. سببين الله نسلنا سمغ سيتي ولا تكونوا كالذين خرجوا من ديارهم بطرا ورئاء الناس بطرا ورئاء الناس ويصدون عن سبيل الله والله بما يعملون محيط وإذ زين لهم الشيطان أعمالهم وقال لا غالب لكم اليوم من الناس وإني جار لكم فلما ترى الفئتان نكص على عقبيه وقال إني بريء منكم إني أرى ما لا ترون إني أرى ما لا ترون إن خاف الله والله شديد العقاب අහංකාර ලෙසද ජනයාට ප්‍රදර්ශනය කිරීම පිණිසද අල්ලාහගේ මාර්ගයෙන් ජනයා වළක්වමින්ද සිය නිවෙස් වලින් පිටත් වූවන් මෙන් නුඹලා නොවව්. ඔවුන් කරන සෑම දෙයක්ම අල්ලා හාත්පසින්ම දනි. ෂයිතන් ඔවුන්ගේ අසාධාරණ ක්‍රියාවන් සාධාරණ බවට පෙන්වන්නට සලස්වා මම නුඹලා සමග සිටින්නෙමි. අද මිනිසුන්ගෙන් කිසිවෙකුටත් නුඹලා අභිමවා ජයග්‍රහණය කළ නොහැකියයි ෂයිතන් කියූ අවස්ථාව සිතා බලව. නමුත් සේනා දෙක එකිනෙකාට මුණ ගැසුණු විට මම නුඹලාගෙන් නිදහස් වෙමි. නුඹලාට දැකිය නොහැකි දේවල් මම දකිමි. සැබවින්ම මම අල්ලාහට බිය වෙමි. අල්ලාහ දඩුවම් පමුණු වීමේදී ඉතා දැඩියයි පවසමින් ඔහු ආපසු හැරි දුවන්නට විය. මේ බවද සිහියට නගව. إذ يقول المنافقون والذين في قلوبهم مرض غر هؤلاء دينهم ومن يتوكل على الله فإن الله عزيز حكيم ولو ترى إذ يتوفى الذين كفروا الملائكة يضربون وجوههم وأدبارهم وذوقوا عذاب الحريق ذلك بما قدمت أيديكم وأن الله ليس بظلام للعبيد ඔවුන්ගේ දහම් මාර්ගය ඔවුන් රවටා ඇතැයි මුනාෆික් වරුන් වන කුහකයින්ද තමන්ගේ හදවත් රෝගීව සිටි අයද කී බව සිහියට නගව. නමුත් සත්‍ය නම් අල්ලාහ කෙරෙහි තවක්කුල්, එනම් සියලු කටයුතු බාර කරන කෙනෙකුට ඇත්තෙන්ම අල්ලාහ සර්ව බලධාරී හා සර්වඥානීය යන්න පිණියනු ඇත. ප්‍රතික්ෂේප කරන්නන්ගේ ආත්ම දැන් පිලිසීමේ පීඩාවේ රසවිඳිනුයි කියමින් ඔවුන්ගේ මුහුණට හා ඔවුන්ගේ උකුලට පහර දෙමින් මලක් වරුන් පැහැරගෙන යන විට එය කුමන ආකාර වේද යන්න නුඹට දැකිය හැකි වූවානම් නුඹලාගේ අත් කල් ඇතිව සූදානම් කර තිබූ දේ සඳහා වන්දියමෙයයි. සැබවින්ම අල්ලාහ ඔහුගේ ගැත්තන්ට අසාධාරණය නොකරයි යනුවෙන් මලක් වරු කියති. كدأب آل فرعون والذين من قبلهم كفروا بآيات الله فأخذهم الله بذنوبهم إن الله قوي شديد العقاب ذلك بأن الله لم يك مغيرا نعمة أنعمها على قوم حتى يغيروا ما بأنفسهم وأن الله سميع عليم. فرعون جي جنتاوت سها ඔවුන්ට පෙර සිටි ජනතාවට වූ පරිදිම ඔවුන්ට මෙසේ සිදුවිය. ඔවුහු අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළහ. එම නිසා ඔවුන්ගේ පාපයන් හේතු කොටගෙන අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේය. සැබවින්ම අල්ලාහ් ශක්ති සම්පන්නය, දඩුවම් දීමේදී ඉතා දැඩිය. මෙය අල්ලාහ්ගේ න්‍යාය අනුව සිදුවන්නකි. අල්ලාහ් කිසියම් ජන කොටසකට පිරිනැමූ අනුග්‍රහය ඔවුන් විසින්ම වෙනස් කරගන්නාතුරු වෙනස් නොකරන්නේය. සැබවින්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය, සර්වඥානීය. كَذَّبَ آلُ فِرْعَوْنَ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ كَذَّبُوا بِآيَاتِ رَبِّهِمْ فَأَهْلَكْنَاهُمْ بِذُنُوبِهِمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ وَكُلٌّ كَانُوا ظَالِمِينَ إِنَّ شَرَّ الدَّوَابِّ عِندَ اللَّهِ الَّذِينَ كَفَرُوا فَهُمْ لَا يُؤْمِنُونَ الَّذِينَ عَاهَدْتَ مِنْهُمْ ثُمَّ يَنقُضُونَ عَهْدَهُمْ يَنقُضُونَ عَهْدَهُمْ فِي كُلِّ مَرَّةٍ وَهُمْ لَا يَتَّقُونَ فإما تثقفنهم في الحرب فشرد بهم من خلفهم لعلهم يذكرون وإما تخافن من قوم خيانة فانبذ إليهم على سواء إن الله لا يحب الخائنين ෆිරාවුන්ගේ ජනතාවට සහ ඔවුන්ට පෙර සිටි ජනතාවට වූ පරිදිම ඔවුන්ට මෙය සිදුවිය. ඔවුන් තම පරමාධිපතිගේ ආයාත් එනම් වදන් බොරුයයි කීහ. එම නිසා ඔවුන්ගේ පාපයන් හේතු කොටගෙන අපි ඔවුන් විනාශ කළෙමු. තවද ෆිරාවුන්ගේ ජනතාව මුහුදුබත් කළෙමු. ඔවුන් සියල්ලෝම අපරාධකරුවන්ව සිටියෝය. අල්ලාහ් හමුවේ තුච්ඡතම ප්‍රාණීහුනම් සත්‍ය ප්‍රතික්ෂේප කළාය වෙති. ඔවුහු විශ්වාස නොකරති. ඉතා තුච්ඡතම අයවන ඔවුහු නුඹ සමග ගිවිසුම් ඇති කරගෙන පසුව සෑම විටම තම ගිවිසුම කඩ කරන්නෝය. තවද තමන්ගේ යුතුකම ගැන ඔවුහු අල්ලාහට බිය නොවන්නෝය. සටනෙහිදී නුඹ ඔවුන් හමු වූවානම් ඔවුන්ගේ අනුගාමිකයින්ද විසිර යනසේ ඔවුනට බිහිසුණු ආදර්ශයක් දෙව්. එයින් ඔවුන් පාඩමක් ඉගෙන ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. කිසියම් ජනකොටසකින් සම්මුතිය කඩකිරීම ගැන නුඹ බියවන්නේ නම් ඔවුන්ගේ සම්මුතිය එලිපිටම විසිකර දමව. සැබවින්ම අල්ලාහ් සම්මුතිය කඩ කරන්නන් ප්‍රිය නොකරන්නේය. ولا يحسبن الذين كفروا سبقوا إنهم لا يعجزون وأعدوا لهم ما استطعتم من قوة ومن رباط الخيل ترهبون به عدو الله وعدوكم وآخرين من دونهم لا تعلمونهم الله يعلمهم وما تنفقوا من شيء في سبيل الله يوفى إليكم وأنتم لا تظلمون وإن جنحوا للسلم فاجنح لها وتوكل على الله إنه هو السميع العليم ප්‍රතික්ෂේප කළාය තමන් දිනුවායයි නොසිතිය යුතුයි. සැබවින්ම ඔවුනට අප පෙරදෙවිය නොහැකිය. තවද ඔවුන් හා සටන් වැදීමට නුඹලාට හැකි පමණින් අධික ශක්තියත් සූදානමින් සිටින අශ්ව සේනාවත් රැස්කර තබව. මෙමගින් අල්ලාගේ සතුරාද නුඹලාගේ සතුරාද මොවුන් හැර නුඹලා නොදන්නා වෙනත් සතුරන්ද නුඹලා විසින් බිය ගැන්විය යුතුයි. අල්ලාහ් ඔවුන් ගැන ඉතා හොඳින් දන්නේය. අල්ලාහ්ගේ මාර්ගයේහි නුඹලා කරන සෑම වියදමකටම අල්ලාහ් නුඹලාට ආපසු සම්පූර්ණයෙන්ම ගෙවයි. එසේම කිසිම ලෙසකින් නුඹලාට අසාධාරණයක් සිදු නොකරනු ලැබේ. නබි මුහම්මද්, ඔවුන් එනම් සතුරන් සාමයට කැමතිනම් එවිට නුඹද ඊට කැමතිවව්. තවද අල්ලාහ් කෙරෙහි සියල්ල බාර කර විශ්වාසය තබව්. සැබවින්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්වඥානීය. وَإِن يُرِيدُوا أَن يَخْدَعُوكَ فَإِنَّ حَسْبَكَ اللَّهُ هُوَ الَّذِي أَيَّدَكَ بِنَصْرِهِ وَبِالْمُؤْمِنِينَ وَأَلَّفَ بَيْنَ قُلُوبِهِمْ لَوْ أَنفَقْتَ مَا فِي الْأَرْضِ جَمِيعًا مَا أَلَّفْتَ بَيْنَ قُلُوبِهِمْ وَلَكِنَّ اللَّهَ أَلَّفَ بَيْنَهُمْ إنه عزيز حكيم يا أيها النبي حسبك الله ومن اتبعك من المؤمنين තවද ඔවුන් නුඹ රැවටීමට අදහස් කරනවා නම් සැබවින්ම නුඹට අල්ලාහ් ප්‍රමාණවත්ය. ඔහුගේ පිහිටෙන්ද විශ්වාසවන්තයින්ගේ මාර්ගයෙන්ද නුඹ ශක්තිමත් කළේ ඔහුය. විශ්වාසවන්තයින් අතර හද බැඳුණු එක්සත් බවක් ඇති කළේ ඔහුය. මහ පොළවේ සියලු වස්තුව නුඹ වියදම් කළත් විශ්වාසවන්තයින්ගේ හදවත් එක්සත් කිරීමට නුඹට නොපුළුවන්. නමුත් ඔවුන් අතර එක්සත් කරන්නේ අල්ලාහ්ය. නියත වශයෙන්ම ඔහු සර්වබලධාරීය සර්වඥානීය. යා අයියුහන් نبي حذض المؤمنين على القتال إن يكن منكم 20 صابرون يغلبوا 200 وإن يكن منكم 100 يغلبوا 1000 يغلبوا 1000 من الذين كفروا بأنهم قوم لا يفقهون الآن خفف الله عنكم وعلم أن فيكم ضعفا فإن يكن منكم 100 صابرة يغلبوا 200 وإن يكن منكم 1000 يغلبوا 2000 بإذن الله والله مع الصابرين නබි මුහම්මද් නුඹටත් නුඹ අනුගමනය කරන විශ්වාසවන්තයින්ටත් අල්ලාහ් ප්‍රමාණවත්ය. නබි මුහම්මද් විශ්වාසවන්තයින්ව සටනට පොළඹවව්. ඉවසිලිවන්ත 20 දෙනෙකු නුඹලා අතර සිටිනවා නම් ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් 200 දෙනෙකු අභිබවා යනු ඇත. තවද එවෙන්නන් 100 දෙනෙකු නුඹලා අතර සිටිනවා නම් ප්‍රතික්ෂේප කරන්නන් 1000ක් අභිබවා ඔවුන් යනු ඇත. මන්ද ප්‍රතික්ෂේප කරන්නන් අවබෝධය නොමැති ජනයා බැවිනි. දැන් අල්ලාහ් නුඹලාගෙන් බර සැහැල්ලු කර ඇත. නුඹලා වෙත තවමත් දුර්වලකම් පවතින බව ඔහු දන්නේය. එම නිසා නොසැලෙන 100 දෙනෙකු නුඹලා අතර සිටිනවා නම් ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් 200 දෙනෙකු අභිබවා යනු ඇත. තවද නුඹලා අතර එවැනි 1000ක් සිටිත් නම් ඔවුන් අල්ලාහ්ගේ අවසරය පිට ප්‍රතික්ෂේප කරන්නන් 2000ක් අභිබවා යනු ඇත. අල්ලාහ් නොසැලෙන්නන් සමගය. මා කාන ලිනබියින් අන් යකුන ලහු අස්රා හත්තා යුස්සින ෆිල් අර්ض තුරීදුන අරදද් දුන්යා වල්ලාහ් යුරීදුල් ආඛිරත වල්ලාහ් අසීසුන් හකීම් لولا كتاب من الله سبق لمسكم فيما أخذتم عذاب عظيم فكلوا مما غنمتم حلالا طيبا واتقوا الله إن الله غفور رحيم මිහි පිට සතුරන් මර්ධනය කරනතුරු යුද සිරකරුවන් තබා ගැනීම නබිවරයෙකුට නොහොබිනේය. නුඹලා ලෞකික ලාභ අපේක්ෂා කරති. අල්ලාහ් අපේක්ෂා කරන්නේ නුඹලාගේ පරලොව යහපතය. අල්ලාහ් සර්වබලධාරිය සර්වඥානීය. අල්ලාහ්ගේ පූර්ව තීන්දුවක් නොතිබුණේ නම් නුඹලා ගත් දෑගෙන විපාක වශයෙන් තදබල වේදනාව නුඹලා හසු කරගන්නට තිබුණි. එහෙයින් නුඹලා යුද්ධයෙන් ලබාගත් හලාල් එනම් අනුමත සහ පිවිතුරු දෑ අනුභව කරව. එසේම අල්ලාහට බියබැතිමත් වව්. සැබවින්ම අල්ලාහ් ක්ෂමාශීලීය කරුණාන්විතය. යා අයියුහන් නබිය් කුල් ලිමන් ෆී අයිදීකුම් من الأسرى يعلم الله في قلوبكم خيرا يؤتكم خيرا مما أخذ منكم ويغفر لكم والله غفور رحيم وإن يريدوا خيانتك فقد خانوا الله من قبل فأمكن منهم والله عليم حكيم නුඹලාගේ හදවත් තුල කිසියම් යහපත් ගුණයක් පවතින බව අල්ලාහට පෙනී යනවා නම් නුඹලාගෙන් ලබාගත් දේට වඩා ඊට වැඩි උත් ඊට හොඳ උත් වස්තුව නුඹලාට පිරිනමා නුඹලාගේ පව්වලට ඔහු සමාව දෙනු ඇතැයි නුඹලාගේ සිරබාරයේ සිටින යුද සිරකරුවන්ට නබි මුහම්මද් කියනු. අල්ලාහ ක්ෂමාශීලීය කරුණාන්විතය. ඔවුන් නුඹට ද්‍රෝහි වීමට අදහස් කළහොත් ඔහු මීට පෙරද අල්ලාහට ද්‍රෝහීව සිටියහ. එහි විපාක වශයෙන් ඔහු ඔවුන් පිළිබඳ ආධිපත්‍යය නුඹලාට ලබා දී ඇත. අල්ලාහ සර්වඥානීය සර්ව ප්‍රඥාවන්තය. الذين آمنوا وهاجروا وجاهدوا بأموالهم وأنفسهم في سبيل الله والذين آووا ونصروا أولئك بعضهم أولياء بعض والذين آمنوا ولم يهاجروا ما لكم من ولايتهم من شيء حتى يهاجروا وإن استنصروكم في الدين فعليكم النصر إلا على قوم بينكم وبينهم ميثاق والله بما تعملون بصير والذين كفروا بعضهم أولياء بعض إلا تفعلوه تكن فتنة في الأرض وفساد كبير والذين آمنوا وهاجروا وجاهدوا في سبيل الله والذين آووا ونصروا أولئك هم المؤمنون حقا لهم مغفرة ورزق كريم විශ්වාසයේ තබා හිජ්‍රත් එනම් දේශ තරණය කරමින් ඔවුන්ගේ වස්තුව හා ඔවුන්ගේ දිවියෙන් අල්ලාහගේ මාර්ගයේ ජිහාද් එනම් සටන් කළ අයද හිජ්‍රත් කළා වූ ඔවුන්ට සරණ වෙමින් සෙවණ ලබා දී උපකාර කළ අයද ඔව්හු එකිනෙකාගේ බාරකරුවෝ වෙති. කෙසේ වුවත් විශ්වාසයේ තබා හිජ්‍රත් නොකළ අය නම් ඔවුන් හිජ්‍රත් කරන තෙක් ඔවුන්ගේ බාරකාරත්වයේ සම්බන්ධයෙන් නුඹලාට කිසිදා වගකීමක් නැත. නමුත් නුඹලා අතරද ඔවුන් අතරද ගිවිසුමක් ඇති කරගෙන සිටින ජනතාවකට විරුද්ධව හැර ඔවුන් ධර්මයේ සම්බන්ධ කරුණුවලදී නුඹලාගෙන් උදව් පැතුවහොත් ඔවුන්ට උදව් කිරීම නුඹලාගේ යුතුයකමක් වන්නේය. තවද නුඹලා කරන දේ ගැන අල්ලාහ් ඉතා සුපරීක්ෂාකාරීව සිටී. ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුන්ගෙන් එකිනෙකාගේ බාරකරුවෝ වෙති. එබැවින් නුඹලා එසේ නොකළා නම් මිස මහ පොළව මත අකටයුතුකම් සහ මහ අවුල් සහගත තත්වයක් පවතිනු ඇත. විශ්වාසය තබා දේශ තරණය කළ අයද ඔවුන්ගේ වස්තුව හා දිවියෙන් අල්ලාහගේ මාර්ගයේ ජිහාද් කළ අයද හිජරත් කළා වූ ඔවුන්ට සරණ වෙමින් සෙවණ ලබා දී උපකාර කළ අයද ඔවුන්මය සැබෑ විශ්වාසවන්තයින් වන්නේ. ඔවුන්ට සමාවද උදාර බොජුන්ද තිලිනයන් වශයෙන් ලැබෙනු ඇත. والذين آمنوا من بعد وهاجروا وجاهدوا معكم فأولئك منكم وَأُولُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَى بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ إِنْ پَسُوَ وِشْوَاسِ تَبَا دَيْشَ تَرَنَيَ كَرَ نُبَلَا سَمَگَ جِحَانْ إِنَمْ سَتَنْ كَلْ عَيْدَ أَوْهُ نُبَلَا گِنْ يُتْ آيَمَ وَتِي نَمُتْ اللَّهَ گِي دَرْمِيَانُوَ لَيْنَاتِينْ إِكِنَ كَاتَ وَدَاتْ කිට්ටු අයවේ. සැබවින්ම අල්ලාහ් සියලු දෑ මැනවින් දනී.